2015 වසරේ 7 මාසේ 26 වෙනිදා භාවනා වැඩසටහන. තථාගතෝ සම්බත්ත ගාමිනී පටිපදං යථා භූතං පජානාති. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාවල් දේශනා කරන ප්‍රතිපදාව යථා භූතං පජානාති. අපිට යදා පඤ්ඤාය පස්සතේ අන්නේ වගේ කරුණෝලින් පැහැදිලි කරලා තියලා තියෙන්නේ නුවණින් ප්‍රඥාවෙන් දැකිය යුතු කාරණයක් හැටියට. අනිකුත් දහම් වල කියවෙනා වගේ නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ සියලුම ප්‍රතිපදාවන් යථාර්ථය දැකීමෙන් අවබෝධ කරගන්නා වූ දහම. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ගම. පිළිපදින එකක් නෙමෙයි. යථාර්ථයේ දැකීමක්. පිළිපැදීමයි යථාර්ථයේ දැකීමයි කියන්නේ කුමක්ද? පිළිපදිනවා කියන්නේ න්‍යාය චේතනාව මුල් කරගෙන කටයුතු කිරීම. නමුත් යථාර්ථය දකින්නෝ කියන්නේ මේ හැම දෙයකම ප්‍රතිපදාවක් නොවේ. ඒක සියලු ප්‍රතිපදාවන්ගේ සංසිඳීමයි. පැහැදිලිද? බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව තමයි යථා භූතං පජානාති. යදා පඤ්ඤාය පස්සති. නුවණින් දැකීම. සෑම ක්‍රියාවලියක්ම නුවණින් දකිනවා. සෑම මානසික ස්වභාවයක්ම නුවණින් දකිනවා. සෑම පුජ්‍යල අනුමැතියක්ම නුවණින් දකිනවා. ප්‍රතිපදාවක් ඉතුරු වේද? ප්‍රතිපදාවක් ඉතුරු වෙන්නේ නැහැ. චේතනා කර්ම ඉක්ම වූ කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි නොනින් දකින්නේ නැතිව යම් චේතනාවක එළඹ ගත්තොත් ඒ තනත්තා ඒ තනත්ති චේතනාවෙමයි ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව නිතරම විදර්ශනාව, නිතරම යථා භූත ඥාන දර්ශනය ඇති සැටි තේරුම් කර ගැනීම. දැන් මේ මොහොතේම තමන් දෙස බලලා ඒ தත්ත්වයේ ඒ ස්වභාවයේ මනසේ ඇති කර ගන්න ඕන. කියන්නේ දිගින් දිගටම දියුණු වෙන කෙනෙක් එක අරමුණක එක තැනක සිටින කෙනෙක් නෙමෙයි. ගලා යන ජල දහරාවක් මෙන් ගමන් කරන මිනිස්සෙක් මෙන් විවිධ කඳු පල්ලම් මන්සන්දි පසු කරගනිමින් එයා පසු කරමින් එයා යනවා. ඒ වගේම විදර්ශනා ධූරයේ දෙන කෙනෙක් කිසිදු තැනක රැඳෙන්නේ නැහැ, කිසිදු මානසික ස්වභාවයක රැඳෙන්නේ නැහැ. සියල්ල පසු කරමින් ඉදිරියට ඇදෙනවා. බලන්න ඔබ රැඳිලා නේද, එහෙම නැත්තම් නැද්ද? සියල්ලගේ යථාර්ථය අවබෝධ කරගන්නවා මිසක් එහෙම නැතුව චේතනාත්මක ප්‍රතිපත්තියක් හදාගන්න එපා. ඒක තවත් පැහැදිලි කරන්න, ඒ අඩුපාඩුව මෙතන ඉන්නේ පිස් ළඟ තියෙන නිසා. සිතිවිලි නැතුව ඉන්න ඕන කියලා කෙනෙක් හිතනවා. මොකද එයාගේ චේතනාව සිතිවිලි නැතුව ඉන්න ඕන. ඒ සිතිවිලි නැතුව ඉන්න ඕන කියන චේතනාව මුල් කරගෙන එයා ක්‍රියා කරනවා. සිතිවිලි ආවම ඉවත් කර කර ඉන්නවා. ඒකේ යථාර්ථය දැකීමක් නෙමෙයි. ඒක චේතනාව කර්මය මුල් කරගත්ත සමතයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ධර්මයෙන් බැහැර කාරණයක් බවට පත් වෙනවා. ස්වභාවයට ඉඳ දෙන්න අපි නොදන්න කම නිසා පුජ්‍යල ක්‍රියාවලියකින්ම හැම දෙයක්ම අපි අවබෝධ කරගත යුතුයි කියලා සිතන නිසා ලොකු ආරවුලක පැටලිලා ඉන්නවා. ඇයි අපේ මානසික ක්‍රියාවලිය ස්වභාවයට දන් දෙන්නේ නැත්තේ? චේතනා ක්‍රියාවලිය ඔබම එය ග්‍රහණය කරගෙන සිටින්නේ ඇයිද? මන්ද අහසේ පුපුරන ඒ විදුලි සැර පාලනය කිරීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදය හරි අපූර්වය. ඒ අධිකව එන ඒ විදුලි සැර දරා ගැනීමට හෝ අල්ලා ගැනීමට ක්‍රමවේදයක් යොදන්නේ කොයිබකවා. එය වඩාත් ඉහළට ගිහිල්ලා ඉහළ සිට පහළට ඇදගෙන ඇවිල්ලා පොළොවට පතිත කිරීමේ ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. මොකද හේතුව ඒක තාම බරපතල දැවැන්ත දෙයක් නිසා දරා ගන්න ගියොත් එහෙම මෙවලමක් හදන්න ලේසි නෑ මේක දරා ගන්න. ඒ නිසා මේක පැත්තටකින් එමත් නැත්නම් වේගයෙන් පොළොවට ඇදගෙන ඇවිල්ලා පතිත කරන එකයි කරන්නේ. ඒ වගේ ඔබෙත් අර හින ගහනවා වගේ ඇති වෙන ප්‍රශ්න ඔබට පුළුවන්කම තියෙනවා නම් අරක දරා ගන්නවා කියන ක්‍රමවේදයට යන්නේ නැතුව ඒක ස්වභාව ධර්මය නැමැති පොළොවට පතිත කරන්න. ඔබට ෂණයෙන් එකෙන් බේරෙන්න හැකියාව තියෙනවා. නමුත් ඔබ එම ක්‍රමවේදය නොවේ භාවිතා කරන්නේ ඒ දරා ගැනීම සඳහා උත්සාහවත් වෙනවා. ඒ දරා ගැනීමට උත්සාහවත් වෙන තැන ඒක පීඩනේ වැඩි. ඒක ගමන් කරන්න තියෙන්නේ කොයි ස්වභාවයකින්ද? ඒ ස්වභාවයෙන් ඒක ගමන් කිරීමට ඉඩහැරලා පොළොවට පතිත කරන අර වැඩ පිළිවෙල අපිට අනුගමනය කරන්න පුළුවන් නම් ඔබේ දුක් හෙන ගහනවා වගේ ඇති වෙන දුක් පීඩා සංවේග සන්තාප සෝතැව් ලොකෝ අර පොළොවට පතිත කරන්න පුළුවන්. තේරෙනවද මම කියන දේ? අපුරු අකුණු සන්නහා එකේ ඔබ කරන්නේ අකුණු සන්නහකයක් වෙන්නේ නැතිව ඔබ ඒක කූඩේකට ගන්න හදනවා. ඔබ එහෙම නැත්තම් තාච්චියක් වගේ එකක් හදලා අරක තමන්ගේ මල්ලට දාගන්න, එහෙම නැත්තම් තමන් විසින් මේක දරා ගන්න උත්සාහ කරනවා. ඒක පොළොවට පතිත කරන්නේ නැතිව. එවිටනේ මේක දරා ගන්න බැරි වෙන්නේ, සමහරලාට ඔරොත්තු දෙන්නේ නැති වෙන්නේ. ඒක තමයි පුජ්‍යලයාගේ තියෙන දෝෂය. ඒ නිසා තමන්ගේ අධ්‍යාත්මය තුළ ඇති වෙන හැම ප්‍රශ්නයක්ම මේ ස්වභාව ධර්මයට, එහෙම නැත්නම් මේ පොළොවට පතිත වෙන අකුණු සන්නාහකය තමන්ගේ අධ්‍යාත්මය තුළ තමන් නිවනින් සංකර ගන්න ඕනේ. ඇති වෙන ඕනම ගැටලුවක් ශනේන්ම අර පොළොවට පතිත වෙනවා වගේ සෝවා ධහමට එකතු වෙනවා. ඉතින් ඔබට බාධාව තමයි මමංකාරයේ දෘෂ්ටිය. මත්වේ දෘෂ්ටිය මමෙක් නෑ, ඒත් මමෙක් ඉන්නවා කියලා මං හදාගෙන තියෙනවා. හදාගෙන සැපද විඳින්නේ? මමේ කියලා කෙනෙක් හදාගන්නේ සැප විඳින්න. හැබැයි සැපද විඳින්නේ නෑ, දුක් විඳින්නේ. මමත්වයට කවදාවත් සැපලං කරන්න බෑ. මමත්වය හැමදාම දුක් විඳින්න හැදපු එකක්. මමත්වය හැමදාම පීඩා විඳින්න හැදපු එකක්. මමත්වය හැමදාම වේදනා විඳිනවා, වේදනාවෙන් දැවෙනවා, සුඛ වේදනාවෙන් දැවෙනවා, දුක් වේදනාවෙන් දැවෙනවා. දෙකින්ම දෙවි දෙවි ජීවත් වෙන්නේ. සුඛ වේදනාවත් වේදනාවක්, දුක් වේදනාවත් වේදනාවක්. මේ වේදනාවන් වලින් තොර වෙන්න ඕන. එතකොට අපි වේදනා නිරෝධ කළා වෙනවා. වේදනාවෙන් තොර වෙන්න ඕන. මනසේ තෙන්ට ගෙන යන්න ඕන. කොහොමද වේදනාවෙන් තොර අවස්ථාවට මනස ගෙන යන්නේ? තමන්ට වේදනාවක් පහළ නොවන ධර්මයකට තමන්ගේ සිත යොමු කරන්න ඕන. මොන හොඳ අභියෝගයක්, මොන හොඳ අධ්‍යයනයක් ඔන්න ඔබට ලැබිලා තියෙනවා දැන්. මොකද්ද? වේදනාවකින් තොර වූ යම් ධර්මයකට තමන් අවධානය යොමු කරන්න ඕන. බලන්න නුවණින් වේදනාවක් ගලාගෙන නොයන එන ධර්මයේ මොකද්ද කියලා. ඒ කියන්නේ සුඛ වේදනාවක්, දුක්ඛ වේදනාවක්, උපේක්ෂා වේදනාවක් ගලා නොයන ධර්මයකට ඔබගේ සිත යොමු කරන්න. දැන් මේ මොහොතේ ක්‍රියාවලියේදී අපි ධර්මානුකූලව වරින් වර කියලා තියෙනවා, දේශනා කරනවා, දේශනා කරනවා. ඔබ දෙස බලන්න කියලා. ඔබ දෙස බලන්න. ඔබ දෙස බලන්නේ ඇයි ඔබට දේශනා කළාම ඔබ කුමක්ද කළේ? ඔබ දෙස බලන්න කිව්වහම සිත කියන්නේ මම තමයි කියලා කෙනෙක් හිතනවා. සිත කියන්නේ මම. එහෙනම් මම සිත දිහා බලාගෙන ඉඳීම තමයි මා දෙස බැලීම. ඔන්න බලන්න, සිත මමයි මගේ ආත්මය කියලා ගත්ත කෙනාගේ අනවබෝධයේ ලක්ෂණේ හැටි. ඔබ දෙස බලන්න කියලා කියනවා. ආයා හිතනවා පංචස්කන්ධය දිහා බලන්න ඕන. ඇස කන නාසය දිව ශරීරය. මම තමයි පංචස්කන්ධය. පංචස්කන්ධය කියන්නේ මම. මම කියන්නේ පංචස්කන්ධය. කියලා පංචස්කන්ධය දිහා බලන්න. එහෙම නැත්නම් ඔබ දෙස බලන්න කිව්වහම සමහරවදවිය සිතිවිලි තමයි මම. මගේ ස්වභාවය තමයි සිතිවිලි තමයි මම. මම සිතිවිලි දිහා බලන එවිට තමයි මම මම දිහා බලනවා කියලා කියන්නේ. ඒ සියල්ලම වැරදි. ඒ සියල්ලම වැරදි. මොකද බලන්න, සිත ඔබගේද? සිතිවිලි ඔබගේද? පංචස්කන්ධය ඔබගේද? ඔබ දෙස ඔබ බලන්න කියවහම නිවැරදි විදියටම ඔබ විසින් ඔබව දුටුවොත් ඔබට හිතෙයි ඔබ ඔච්චර ලස්සනද කියලා. ඔබ කැත වෙලා තියෙන්නේ අර සංස්කාරක සිතිවිලි, චේතනා, උපාදාන, ඇලීම් ගැටීම් නිසා. නැත්තම් ඔබ ඊටාම මනහර කෙනෙක්, ලස්සන කෙනෙක්, නිරවුල් කෙනෙක්. එහෙත් තමා දෙස තමා නොබලන් බලන්නට දන්නේ නැතිකම. තමා දෙස තමන් අකින්න දන්නේ නැතිකම නිසා තමයි මේ අවලස්සන. ඔබ ඊටාම පැහැබර, විවිධුරු, ලස්සන, සොඳුරු, මනස්කාන්ත කෙනෙක් ඔබ. ගැටලුව තියෙන්නේ ඔබ දෙස බලන්න ඔබ තුල ස්වභාවික ඇසක් පහළ වී නැත. ඒ කියන්නේ ස්වභාවයෙන් ඥානයක්, ගුණයක් හටගෙන නැහැ. ඉතින් නව ඥානයක්, නව ගුණයක් අපිට හදන්න වෙනවා මේ தত্ত্বය ඇති කරගන්න. පැහැදෙන්නේ අපිට අලුතෙන් දෙයක් හදාගෙන යන්න වෙන්නේ. දැන් අපිට මිනිස්සු හැටියට පියාසර කරන්න පියාපත් දෙයක් තිබුණ නැහැනේ. නමුත් මිනිස්සුන්ට තෝමනා වුණා අහසින් යන්න. ඊට පස්සේ මිනිස්සයා මෙවලමක් හදාගත්තා. ගුවන් යානයක්, රොකට් එකක් හදාගත්තා. ඒ වගේම අපි අදි චිත්තෙන්, අදි ඥාණයෙන් අපි නව මෙවලමක් සාදාගත යුතුයි. අප දෙස බලන්න, තමා දෙස බලන්න, මම දෙස බලන්න. මතු පිටින් සරල උදාහරණයක් හැමදාම මම ගෙනල්ලා පෙන්නලා තියෙනවා. මොකක්ද? ඇස ශක්තිමත් නැහැ, ඇස දෙස බලන්න. මම ශක්තිමත් නැහැ, මම දෙස බලන්න. ඇස ශක්තිමත් නැහැ, ඇස දෙස බලන්න. ඇස ශක්තිමත්ද? සමර්ථ වෙනවද? කොච්චර හැරෙව්වද? ඇසම පේන්නේ එතකොට ඇස කරාම තමන්ගේ අවධානය යොමු වුණොත් තමන්ට කොහොමද පේන්නේ? පෙනීම කියන ස්වභාවයට වඩා දෙයක් ඔබට පේන්න ඕන. අන්න ඒ වගේ මේ මම කියන කෙනා ග්‍රහණය කළාට පස්සේ යාට පේන දේවල්, ග්‍රහණය වෙන දේවල් විඳනීය, වේදනාත්මකයි. ඒත් හරියාකාරයේ මම කියන කෙනාව ලෙසට තමාගේ සිත යොමු වීමත් සමගම සිතේ සිතට ග්‍රහණය වන වේදනාත්මක ධර්ම නැතිව ගිහිල්ලා එයාට අවේදනාත්මක අර සොඳුරු මමත්වය සොඳුරු මම පේන්න පටන් ගන්නවා. මමත්වයක් නැති සොඳුරු මම පේන්න පටන් ගන්නවා. සාන්ත ප්‍රණීත මම පේන්න පටන් ගන්නවා. නිවිච්ච මම පේන්න පටන් ගන්නවා. ඒ දෙසට ඇදී යන්න, ඒ දෙස බලන්න, එය වඩන්න. එම ධර්මතාවයේ වඩන කල්හි, වැඩෙන කල්හි ඔබට යමක් තේරෙන්න ඕන. ඒ තමයි අවේදීත බව විඳවීමක් නෑ, විඳීමක් නෑ. ඔන්න තමන් නිවන් මාගේ වැඩෙනවා කියලා අඳුන ගන්න පුළුවන් හොඳ සාධකයක්, කාරණයක්. තමන් හරියට නිවන් මාග තුල වැඩෙනවා නම් විඳීමක් නෑ, විඳවීමක් නෑ. ඒ කියන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා නැතිව අවේදිත සෝයේ තමන්ව තමන්ට පුළුවන්කම තියෙනවා පාකර හරින්න. විශ්වයෙන් වෙන් වූ කෙනෙක් නොවේ විශ්වය බවට තමාපත් විය යුතුය. ස්වභාව ධර්මයෙන් වෙන් වූ කෙනෙක් නොවේ ඔබ ස්වභාව ධර්මයේ සමග එක් විය යුතුය. ඕකම තමයි වෙනත් ආගම්වල ගැඹුරු අර්ථය. ඒක හරියට තේරුම් ගන්නවා නම් ස්වභාව ධර්මයට දෙවියන් කියනවා නම් ඒත් එතන ස්වභාව ධර්මයේ සමග එක් විය යුතුයි. ස්වභාව ධර්මයේ සමග එක්වීම යනු පුජ්ජලත්වේ ක්‍රියාකාරකම් සියල්ලටම නිවාඩු ලබා දීම. පුජ්ජලේ කැටියට තමන්ගේ මනස තුල, තමන්ගේ ඥානය තුල තමන් ක්‍රියා කරන පවත්වන ස්වභාවයන් වලින් නිදහස්ව පුජ්ජල සියලුම ක්‍රියාකාරකම් වලට, චේතනාවන් වලට, සිතුවිලි වලට ඕනෑපා කම් වලට නිවාඩු ලබා දෙනවා. ආයතනයක වුණත් නිවාඩු ලබා දුන්නහම ඒ ආයතනය තුළ ශබ්ද බද්දාර ඇහෙන් තිබිච්ච ඔක්කෝම නැතුව යනවනේ. කිසිම මැෂින් එකක් වැඩ කරන්නේ නැහැනේ නිවාඩු ලබා දුන්නාම. ඒ වගේ ඔබේ අධ්‍යාත්මය තුළට ඔබ නිවාඩු ලබා දෙන්න ඕන. ඔබ අධ්‍යාත්මය තුල අල්ලගන්න කැමති නම් මෙන්න මේ ධර්මතා අල්ලගන්න ඕන නේද? අල්ලගන්න කැමතිනේ. එහෙම අල්ලගන්න කැමති නම් මෙන්න මේ ධර්මතාවයන් අල්ලගන්න ඕන. විමුක්ති සංඥාව අල්ලගන්න. මොකන්ද මේ සංඥාව කියලා දන්නවද? මේ ඔළුවෙන් නිතරම මනසට ලබා දෙනවා කොහොම හරි අධ්‍යාත්මය තුළ පැවැත්මට ලබා දෙනවා. මෙන්න මෙහෙම, මෙන්න මේ රූලේ ගමන් කරන්න ඕන, මේක තමයි ප්‍රතිපත්තිය, මෙන්න මේ චේතනාව මතයි මේක ක්‍රියාත්මක වෙන්න ඕන කියලා මේ චේතනා කර්ම සකසලා ලබා දෙනවා සංඥාවක්. ඊට පස්සේ කලකෝලහලේ තමයි ඔය අධ්‍යාත්මය තුළ පවතින්නේ. දැන් ඔබ අල්ලගන්නේ අර සංස්කාර පිරිච්ච සංඥාව. එවිටයි එතන වරදින්නේ. නිසා ඔබ අල්ලගන්න විමුක්ති සංඥාව. විමුක්ති සංඥාව අල්ලගන්න. විමුක්ති සංඥා කියලා කියන්නේ සංඥා නැති අවස්ථාව තමන් අල්ලගන්නවා. උදාහරණයක් වශයෙන් කියමුකෝ, වයර් කම්බි පහක් තියෙනවා. ඔය වයර් කම්බි පහේ එක කම්බියක කරන්ට් එක නැහැ, අනෙක් කම්බි හතරේම විවිධ ප්‍රමාණයේ විදුලි සර තියෙනවා. අධික සැර තියෙන එකක් තියෙනවා, ටිකක් අඩුවෙන් එන එකක් තියෙනවා, තව ටිකක් අඩුවෙන් එන එකකුත් තියෙනවා. විදුලි සැර නැති කම්බියකුත් තියෙනවා. දැන් විදුලි සැර නැති කම්බිය අල්ලගත්ත කෙනා වෙවුලන්නේ නෑ, ගැටලුවක් ඇති වෙන්නේ නෑ. අර විදුලි සැර තියෙන කම්බිය අල්ලගත්ත කෙනාට විදුලි සැර වදිනවා. ඒ වගේ ඔබේ අධ්‍යාත්මය තුළ අර විදුලි සැර නැති කම්බිය අල්ල ගන්න ඕන. කියන්නේ විමුක්ති සංඥාව ඔබ අල්ල ගන්න ඕන. මේක අපහසුයි, අමාරුයි තමයි. නමුත් ඔබ සුවිශේෂී ඥානයකින් අවබෝධ කරගත යුතු කාරණය තමන්ගේ විමුක්ති සංඥාව තමන් සොයාගෙන. බුද්ධත්වයට පත් වෙලා ලෞතර බුදු කෙනෙක් කල්පනා කරලා බලනවා, මේක මිනිස්යාන්ට කිව්වොත් මේක තේරේද? මිනිස්යාන්ට තේරුම් කරගන්න පුළුවන් මේක දහමන්ත කියන කාරණා, මිනිස්සු පිළිගන්නේ නැහැ කියන. ඒක තමයි ධර්මයේ තියෙන ස්වභාවය. එනිසා මේ ධර්ම කාරණාවන් වලට ලෝකෝත්තර ධර්මය කියන වචනය වැටෙනවා. ලෝකීය ධර්ම සහ ලෝකෝත්තර ධර්ම. ලෝකීය ධර්ම කියන්නේ මොනවද කියලා අඳුන ගන්න ඕනේ නැහැ. ඔබේ පැවැත්ම සම්පූර්ණයෙන්ම සිත, කය, වචනේ පැවැත්ම ලෝකෝත්තරද ලෝකීයද? ලෝකීයයි, ලෞකිකයි. ආයේක දැනගන්න අවශ්‍ය නැහැ. ඔබ අවුරුදු 40ක් 50ක් 60ක් 70ක් 80ක් ඔබ විඳලා තියෙන්නේ ලෝකීය දහම. ඒ සියල්ල ලෝකීයයි. එයින් සම්පූර්ණයෙන්ම වෙනස් වූ තත්වයක් තමයි ලෝකෝත්තරත්වය කියලා කියන්නේ. මේට හාත්පස වෙනස් වූ, හැම පැත්තෙම වෙනස් වූ නිසා තමයි ලෝකෝත්තර කියන්නේ. ලෞකික දෙයකට, කිසිදු දෙයකට සමානත්වයක් නැහැ ලෝකෝත්තරත්වය. ලෞකික හැම දෙයකටම වඩා ලෝකෝත්තරත්වය වෙනස්. දැන් ලෞකිකත්වයේ වේදනා තියෙනවා. ලෝකෝත්තරත්වයේ වේදනා නැහැ. ලෞකිකත්වයේ නාම රූප තියෙනවා. ලෝකෝත්තරත්වයේ නාම රූප නැහැ. ලෞකිකත්වයේ සංඥා තියෙනවා. ලෝකෝත්තරත්වයේ සංඥා නැහැ. ඒ වගේම ලෞකිකත්වයේ මේ සදායතන තියෙන ලෝකෝත්තරත්වයේ සදායතන නැහැ. ලෞකිකත්වයේ පස්ස තියෙනවා. නමුත් ලෝකෝත්තරත්වයේ පස්ස වේදනා නැහැ. ලෞකිකත්වයේ තණ්හා තියෙනවා. ලෝකෝත්තරත්වයේ තණ්හා නැහැ. ලෞකිකත්වයේ භව තියෙනවා. ලෝකෝත්තරත්වයේ භව නෑ. ලෞකිකත්වයේ ජාති තියෙනවා. ලෝකෝත්තරත්වයේ ජාති නෑ. ලෞකිකත්වයේ ජරා මරණ තියෙනවා. ලෝකෝත්තරත්වයේ ජරා මරණ නෑ. බුදු කෙනෙක් ජරා මරණ වලට පත් වෙන්නේ ආතන් වහන්සේලා උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරන අය ජරා මරණ කියන තත්වයට පත් වෙනවා. ලබනාත්මේ නූපදීන්නට නොවේ මිනිස්සු නිවන් දැකිය යුත්තේ මේ ආත්මේ සැනසෙල්ලෙන් ජීවත් වීමට. සහනසේලීව ප්‍රීතියෙන් සතුටෙන් ජීවත් වීමට. නිවන වරදවා ගත්තොත් පටලැවීමක්. මොකද නිවන පුරුදු කරන්න හදනවනේ. නිවන කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ හරියට බෝට්ටුවක් හදලා ඇලට දැම්මා වගේ. පොඩි කඩදාසි බෝට්ටුවක් ගන්නකො. පොඩි කඩදාසි බෝට්ටුවක් හදලා පොඩි ළමයි ওই පොඩි දිය කඩਿੱත්තකට දානවා. ඊට පස්සේ ඒ බෝට්ටුව අනුගමනය කරන්නේ ඒ දිය කඩਿੱත්තේ තියෙන ස්වභාවය මිස අපේ ස්වභාවය නෙමෙයි. අපි ඒක දිහා බලාගෙන ඉඳලා සතුට වෙනවා නේද? ඔබත් මේ කාලෙට හරි මිදුලේ ඔබ කඩදාසි බෝට්ටුවක් පා කරලා ඇතේ බලන්න ඔබ වින්ද සතුට. ඒක රිසිරේ පා වෙලා යනවා. අපි ඒක දිහා බලන සතුට වෙනවා. ඔබේ ජීවිතේ ඒ වගේම ඔබට බලන සතුට වෙන්න හැකියාවක් ලැබෙනවා. ලෝකෝත්තරත්වයේ සතන් කාමීත්වය නැහැ. ප්‍රභේදය නැහැ. උස්පහත් බවක් නැහැ. ඒ කිසිවක් ප්‍රභේද කරන ගුණාංග නැති නිසා ඒ තාම ශාන්ත වූ සුවදාය වූ තනක්. කාය විවේකය, චිත්ත විවේකය, විවේකය උපදවාගෙන වාසය කරන්න හැකියාව ලැබෙනවා. යමක් දුකද සැපද කියලා තීරණය වෙන්නේ ඒ කාරණේ මම මගේ ආත්මය වශයෙන් ගත්ත තැන. යමක් දුකද සැපද කියලා තීරණය වෙන්නේ මම මගේ ආත්මය වශයෙන් ගත්ත තැන. බාහිර දෙයක් නෙමේ මම මගේ ආත්ම වශයෙන් මුලින්ම ගන්නෙ ඔබ ඔබේ අධ්‍යාත්මික දෙයක් අධ්‍යාත්මික සිත අධ්‍යාත්මික වේදනා අධ්‍යාත්මික සංඥා අධ්‍යාත්මික නාම රූප අධ්‍යාත්මික ආයතන තමයි මම මගේ වශයෙන් පටලැන්නේ ඊට පස්සේ ඒ අධ්‍යාත්මික සඤ්ඤා සමෝහයෙන්ම ඉන්ද්‍රියගත වෙනවා ඉන්ද්‍රියගත වීමෙන් ඉන්ද්‍රයන්ට ග්‍රහණය වෙන දේවල් ඔස්සේ මම මගේ ආත්මය ගොඩනගිනවා මේ හැම සංස්කාර ධර්මයක්ම ගොඩනැගෙන්නේ අවිජ්ජා පත්‍ය සංකාරා අවිද්‍යාවෙන් සකස් කරගන්න දෙයක් අවිද්‍යාවෙන් සිතා ගන්නා වූ දෙයක් එමනම් තමා තුළ පීඩාකාරී චේතනා සමුදායම විද්‍යාවෙන් හටගත් දේවල්ද අවිද්‍යාවෙන් හටගත් දේවල් ඒ කරුණ ලෙස අර යථාර්ථවාදීව බලන කලෙහි අපිට පුළුවන්කම තියෙනවා ඒවා දිය කර හරින්න යථා භූතම් පජානාති මේ යථාර්ථවාදීව දකින්න පුජ්‍යලත්වයෙන් සිතන්න ගියොත් තමයි ගැටලුව නේද? ඒක පුජ්‍යලයේ පරදින්න බෑ පුජ්‍යලයා එකට තියාගන්න ඕන පළවෙනිය තියාගන්න ඕන කියලා ඌගස්ත නැති වෙනවනේ යථා භූතම් පජානාති පුජ්‍යලත්වය රැකගන්න පුජ්‍යලත්වයට යමක් ආරෝපණය කරගන්න පුජ්‍යලත්වයේ ඉහළින්ම ඔසවා තබන්න පුජ්‍යලයා විසින් මොනතරම් දුක් විඳිනවද වරදවා පිහිටපු සිත සොරුන් සතුරන් දෙන පීඩාවට වැඩි දෙයක් ඔබට පීඩාවක් පමුණුවනවා වරදවා පිහිටවපු සිත එහෙනම් ඔබ යම් පීඩාවක සිටිනවා නම් යම් තරම බොහෝ ඒ ප්‍රතිඵලය කොතනින්ද එන්නේ වරදවා පිහිටපු සිතින් යම් පීඩාවක් ලබනොද ඒ පීඩාව හොඳින් මතක තියාගන්න වරදවා පිහිටපු සිතින් තමයි ඔය එන්නේ දැන්වානේ අපේ ගෙදර නිවසේම එහෙම නැත්නම් ඉන්න තැනම කෙසෙල් ගෙඩියක් අනුභව කරලා කෙසෙල් ගෙඩියෙල්ල පාරේ හරි බිම හරි දැම්මහම ඒකෙන්ම තමන් ඉස්සල ගිහිල්ලා වැටෙනවානේ. එතකොට වර්ධවා ක්‍රියාවක් නිසා තමන්ටත් ඒ ක්‍රියාව ප්‍රතිවිපාකයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේ වර්ධවා පිහිටපු සිතින් තමයි තමන්ට ගැටලුවක් හටගන්නේ. අපි සැප කියලා දෙයක් හොයන්නේ ගැටලුව වලින් හා ප්‍රශ්න වලින් තොර තැනක් හොයන්නේ සැප හොයන්න. මොකද සැප කියලා හොයන්න ගියොත් එහෙම හොයාගන්න බෑ. නිවනේ සැපයි කියලා කිව්වට සුඛ වේදනාවක් නැති බවම තමයි සැප. කියන්නේ සැපයි කියලා දෙයක් නැති බවම තමයි සැප. දුකයි කියලා දෙයක්ුත් එවිට එන්නෙම නැහැ. සපයි කියලා දෙයක් නැත්නම් දුකයි කියලා දෙයක් මොන ගහෙන්නේ නැහැ. එනිසා එතන නිරෝධ සාගත ස්වභාවයක් තියෙන්නේ. යථා භූතං පජානාති යදා පඤ්ඤාය පස්සති. මේක නුවණින් දකින්න. ප්‍රඥාවෙන් දකින්න. මම මගේ කරගන්න නැතුව තමන්ගේ සිතුවිල්ල දිහා, තමන්ගේ චේතනාව දිහා, ලෝකයේ දෙස, තමා දෙස තමන්ට බලන්න පුළුවන් සුවිශේෂී ඥාන දර්ශනය. මතකයෙන් බලන්නේ ස්වභාවිකව බලනවා. අතීත මතකයෙන් බලන්නේ. අතීත මතකයේ anu පුජ්‍යලත්වය, ආගමිකත්වය. අපි මෙහෙම සිතමු. දැන් අපි මෙතන භාවනාවට සහභාගී වෙලා දැන් භාවනා කරමින් ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඔබෙන් අහනවා පෞද්ගලිකවම ඔබ මොකද කරන්නේ? ඔබ මොකද ලබා දෙන උත්තරේ? හොඳට කල්පනා කරන්න. බොරු කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ තමකට බොරු කියන්න බෑනේ නේද? පරචිත්ත විඥාන ඥානේ තියෙන බොරු කියන්න බැරි වෙනවා. ඔබෙන් විමසුවොත් ඇත්තෙන්ම ඔබ ලබා දෙන පිළිතුර කොහොමද? හොඳට නෝනින් ඥානවන්තව බුදු කෙනෙකුට මේ සරල උත්තරයක් ලබා දෙන්න බෑ. අර වෙන මිනිස්සෙක් කොහොමද සැප සනීප කියලා අහුවා වගේ උත්තරයක් දෙන්න බෑ බුදු කෙනෙකුට. ඈ උන්වහන්සේට ටිකක් අර්ථාන්විත ගැඹුරු ඉහළ මට්ටමේ පිළිතුරක් අවශ්‍ය කරනවා. කද්ද ඔබ ලබා දෙන පිළිතුර දැන් ඔබ සිතින් ඔබ ගන්න මම ලබා දෙන පිළිතුර මේයි කියලා. මෙන්න මේ වගේ පිළිතුරක් දෙන්න ඔබට හැකියාවක් තියනවාද? ස්වාමීනි මම ලෞකිකත්වයේ ඉක්මවා වාසය කරනවා. ලෝකීයත්වය ඉක්මවා ස්වාමීනි මා වාසය කරනවා. මුකුත් නෑ වගේ නෙමෙයි. ලෝකීයත්වය ලෞකිකත්වයේ ඉක්මවා ස්වාමීනි මා වාසය කරනවා. ඒ වචනේ ලස්සන නේද? ඒ වචනේත් ලස්සනයි, ක්‍රියාවත් ලස්සනයි. ඔබ ළඟ ඒ ක්‍රියාව තියෙනවද? ඒ මානසික දර්ශනය, ඒ ඥානය ඔබ ළඟ තියෙනවද? ඒ විශ්මයින් උත්සාහ කරමින් සිටිනවා. නෑ කියන එක ඒත් අර ලෞකිකත්වයේ ඉක්මවා වාසය කිරීමම තමයි නේ. එයා අර අකුණු සන්නහයකේ වගේ තමයි ලෞකිකත්වයේ ඉක්මවා ඉන්න කෙනා. අකුණු සන්නහයකේ එකයි මෙහෙම දරා ගන්නෑ නේ. මෙහෙම අල්ල ගන්නෑ, කැච් කරන්නේ නෑ. මේ තයි කළා තියෙන එකක් තමයි. උඩින් ගෙනා ටක්ගල වීමට දැම්මා. ගුවන් යානාවල වුණත් එහෙමයි. සවි කරලා තියෙන ඉහළින් ගන්න දේ පහළට ඒක එවනවා ඉක්මනින්ම. දරා ගැනීමක් කරන්නේ එන පීඩණය. මොකද ඒකට දෙන්න පුළුවන් හොඳ වචනය. ඒක පාස් කරනවා නේද? හොඳ වචනයක් නැද්ද ඒක? ඔව් පරාවර්තනේ නෙමෙයි. ඔව් ඉතින් ඉවත් කරන හරින ස්වභාවයක් තියෙනවා. ප්‍රතික්ෂේපයකුත් නෙමෙයි, ඒ හරහා ඇදලා ගන්නවා. ඒ හරහා ඒ බිමට වේගෙන් පතිත කිරීම සඳහා තමයි ඒ උඩට පුළුවන් තරම් ඒ අකුණු සන්නහකයක් උඩට යන්නේ. ඉහළෙද්දිම මේක අල්ලගන්න, අල්ලගෙන කැච් කරන්න නෙමෙයි, අල්ලගන්නවා කියන එක අදහස් වෙන්නේ නෙමෙයි. අරයා වේගෙන් පොළොට අරගෙන ඇවිල්ලා වෙන තැනකට මේ එකතු වෙන දෙන්න තු බිමට ඇදලා දානවා. ඒ වගේ ඔබ ළඟත් අකුණු සන්නහකයක් හදාගන්න ඔබටත් එන්න හෙන විදුලි තමයි නේද? ප්‍රශ්න, ගැටලු, මානසික කම්පන, වේග තරංග ඔක්කොම එනවනේ. අකුණු සන්නහකයක් තිබුණා නම් ඔය දෙදෙරින් කම්පන වේග අර සියල්ලක්ම ස්වභාවයට අර්ථ කරලා තියන්න. ස්වභාවයට අත් කළා නෑනේ නේද? දර්ත් එකක් ඇත්තෙම නෑ, කෙලින්ම මම. මම. එතකොට වෙන්නේ මොකද? මම පුපුරනවා. දර්ත් එකක් නැතිවෙච්ච එක. තේරුණානේ? ඒ නිසා ස්වභාවයට අත් කළා තියන්න. බලන්න එන වේගයෙන් මේක අර ස්වභාවයට ඒක ගමන් කරන. නමුත් එහෙම ස්වභාවයට ස්වභාවය පිළිගන්නේ නැති කෙනා මමමයි ලෝකය, මේ මගේ ලෝකයයි කියලා කල්පනා කරපු කෙනා අර ස්වභාවයට ඒත් එක්ක සම්බන්ධ කරන්නේ නැහැ. කොහොම මම දරා ගන්න ඕන? පුදුම මිනිස්සු නේ. තමන්ට දුක පීඩාවක් ආවත් ඒක යාව මගේ කියලා දරා ගන්නවා. අඩුම තරමේ දුක පීඩාවවත් මේක මගේ නෙමෙයි කියලා අත්හරින්න බලන්නේ නැහැ. එතකොට සතුටක් සැපයක් ආවත් ඒක මගේ කියලා දරා ගන්නවා. මාව සැප විඳින්න ඕනේ කියලා සංකල්පයේ ඉන්නෝ. ඒ නිසාම මිනිසාට වෙන දේ මොකක්ද? දුක් විඳින්න සිදු වෙනවා. ඒ නිසා මිනිසා සැප සොයා දුක් විඳිනවා. සැපසේ දුක් විඳිනවා. අපිට සැප විඳින්න පුළුවන් ලෝකෙ සැපක් කියලා දෙයක් නෑ කියලා තේරුම් කරගත්ත දවසට සැප විඳින්න පුළුවන්. සැපක් කියලා දෙයක් නෑ කියලා තේරුම් කරගත්ත දවසට සැප විඳින්න පුළුවන්. මානසික සැප. භෞතික සැප නෙමෙයි. මානසික සැපේ විඳින්න පුළුවන් සැපක් කියලා දෙයක් නෑ කියලා. ඒ කියන්නේ දුකමයි තියෙන්නේ කියන එක නෙමෙයි. සැපක් කියලා දෙයක් නැත්තම් දුකක් නෑ කියන එකයි මෙතන මේ විශිෂ්ට ධර්මයේ ස්වභාවය. වෙන තැන්වල ඇහෙන්නේ සැපක් කියලා දෙයක් නෑ, දුක පමණයි තියෙන්නේ කියලා. දැන් අපේ ස්ථානයෙන් ඇහෙන සුවිශේෂී වචනය තමයි සැපක් කියලා දෙයක් නෑ, කියන්නෙම දුකක් කියලා දෙයක් නෑ. එකයි විශේෂත්වය. සැපක් කියලා දෙයක් නැත්තම් දුකක් කියලා දෙයක් ඇත්තෙම නැහැ. මමත්වෙන් නිදහස් වූ කෙනෙක්. මමත්වෙන් නිදහස් වූ කෙනෙක්. මමත්වය අත්හරින්න පුළුවන්ද? අත්හැරීම තියෙන්නේ මමත්වය තුල. මේක යථාභූතං පජානාති කියපු විදිහට ගැඹුරින් බලන්න, නොනින් බලන්න, අත්හැරීම තියෙන්නෙම මමත්වය තුලමයි, පාලනය තියෙන්නේ මමත්වය තුලමයි, අපේක්ෂා තිබෙන්නේ මමත්වය තුලමයි. ඔබ මේ දේවල් කරනවා නම් ඔබ මමත්වය වඩන කෙනෙක්. තේරෙන්නේ නැහැ. ඔබට තේරෙන්නේ නැත්තේ මේ ධහම තේරුම් කරගන්න ඕවනා ක්‍රමයට ඔබ තේරුම් කරගන්නේ නැති නිසා. තේරුණානේ මොනවද අපිට මුලින් තේරුණේ? කිසි දෙයක් තේරුණාද නෑනේ. අපි හැමදේම ක්‍රමානුකූලව තේරුම් ගත්තේ. සිංහල අකුරු ටික අපි මුලින් තේරුම් අරගෙන තිබුණද? ඉංග්‍රීසි අකුරු ටික තේරුම් ගන්න තිබුණද? නැහැ. කම්පියුටරයක් තේරුම් අරගෙන තිබුණද? සෙල් ෆෝන් එක තේරුම් අරගෙන තිබුණද? අපි කිසි දෙයක් තේරුම් අරගෙන තිබුණේ නැහැ. ක්‍රමානුකූලවයි තේරුම් ගත්තේ. ඉතින් මේ දේ නව දෙයක්, අලුත් දෙයක්, මේක තේරෙන්නේ නැහැ කියන එක පුදුමයක් නෙමෙයි. ඒක ක්‍රමානුකූලව Taman තේරුම් ගත යුතු කාරණයක්. ක්‍රියාවකට ඔබව පොළඹවන්නට එපා. එක් හොඳින් ගන්න මේ ස්ථාවර හොඳට ලයින් කරලා මේක මේ වචනේ තියාගන්න තමන්ගේ ළඟ. නිතරම ඔබට උවමනාවේ එවිට මේ දහම් කරුණ ප්‍රයෝජනයට ගන්න. ක්‍රියාවකට ඔබව පොළඹවන්නට එපා. 100%ක් මේ වචනේ ඔබ සම්පූර්ණ කළොත් ඔබේ අධ්‍යාත්මය තුල ඔබ ඒකාන්ත වශයෙන් ඉහළම මාර්ගඵලේ නැත්තම් පහළම මාර්ගඵලේ හැරි ලබනවා. අකන්ද වචනේ ක්‍රියාවකට කිසි වෙලාවක ඔබ පොළඹවන්නට එපා. මේක යථාභූත ඥාන දර්ශනයක්. යථාර්ථයේ තේරුම් කරගන්න ඥාන දර්ශනයක්. මේක ආයි වෙන විදියක නිර්වචනයකට ගන්න එපා. ධර්ම කරුණ, ධර්ම කරුණ විදියටම ගන්න ඕන. දැන් මේ ධර්ම කරුණ හරියට මේ මොහොතේ ඔබ ඥානණය කරගත්තනම් මේ මොහොතේ ඔබ ධර්මයේ දුටුවා වෙනවා. පස්සේ ඒ ඉලක්කය ඔබට ගන්න බැරි වෙන එක. දැන් ක්‍රියාවකට ඔබ පොළඹවන්න එපයි කිව්වහම ඔබ මොකද කරන ක්‍රියාවලිය මට කියන්න, මට දැනගන්න ඕන. ක්‍රියාවකට ඔබ පොළඹවන්න එපයි කියලා මා ඔබට අනුශාසනා කළාම ඔබ ගන්න ක්‍රියාව මාර්ගය මොකද්ද කියලා මට කියන්න. මොකද ගන්න ක්‍රියා මාර්ගය? බලන්න හොඳ පැහැදිලි උත්තරයක් ලබා දෙන්න. අනිත් අය ඔව් තව පිරිස නිදහසේ. තව මමත්වයේ තොරව සිටීම. ක්‍රියාවක යෙදෙන්න ඕනේ කියලා හිතාමතා නොයදීම ආදී වශයෙන් ඔය ආකාරයෙන් තියනවා ගොඩක් අදහස්. මට නම් ඔබට උත්තරයක් නැහැ. ඔකට උත්තරයක් නැහැ. ඕකේ අර යථාර්ථයේ දැකීමක් තියෙන්නේ. වාචික තවත් පිළිතුරකට එහා ගිහිල්ලා යථාර්ථයේ දැකීමක් තියෙන්නේ. පෙරවිසු විදියට වාසය කිරීම නෙමෙයි. අලුත් ක්‍රමයකට හැඩ ගැසීමක් නෙමෙයි. අරය යථාර්ථය දකිනවා. ඒ යථාර්ථය දකින තැන සියල්ල සංසිඳෙනවා. සියල්ලම සංසිඳෙනවා. ඔබේ අධ්‍යාත්මය තුළ ඔබේ සිතයි ඔබේ මොළේ නිතරම වැඩ කරනවානේ. ඕක කම්හලක් නම් ඔය මැෂින් දෙක වැඩ කරන මේ ක්‍රියා කරවන්න දෙන්නෙකුත් ඇතිනේ නේද? වැඩ කරනවා. ඒ මැෂින් දෙකට නිවාඩු දෙන්න නම් ක්‍රියා කරවන්න දෙන්නටත් නිවාඩු දෙන්න ඕන. ක්‍රියා කරවන්න දෙන්න සිටියොත් අර මැෂින් දෙක වැඩ කරනවා. බලන්න මේ ක්‍රියා කරවන්න දෙන්නට නිවාඩු දීලා අර මැෂින් දෙක නිහඬ කරන්න. සිතයි මොළයයි. ඇත්තම ඔබට ඒ දේ කරන්න පුළුවන්ද කියලා බලන්න. ආර්ය ශ්‍රාවකයෙකුට ඇරෙන්න ඒ දෙන්නට නිවාඩු දෙන්න බෑ වෙන කිසි කෙනෙකුට. ආර්ය ශ්‍රාවකයෙකුට තියෙන දර්ශන ඥානය ලෝකෙන් ග්‍රහණය කරගත් දර්ශන ඥානයක් නෙමෙයි. අත්හල දර්ශන ඥානය. දරාගත් දර්ශන ඥානයක් නෙමෙයි තියෙන අත්හල දර්ශන ඥානය. දරාගත් සතුටක් නෙමෙයි තියෙන අත්හල සතුටක්. දරාගත් දහමක් නෙමේ තියෙන්නේ ආර්ය ශ්‍රාවකයෙකුට අත්හල දහම. ඔබට තේරුණාද? අත්හල දහමක්. දැනගන්න කැමති අත්හැරීම ගැන අපි කතා කරනෝනේ, කවුරුත් කතා කරනෝනේ, ඉතාම ජනප්‍රිය වචනයක්නේ අත්හැරීම. සැබවින්ම ඔබ අත්හරින්නේ කෙසේද? ඔබ අත්හරින්නේ කෙසේද? කොහොමද ඒ දේ අපි අත්හරින්නේ? හේතුවක් නැතිව කොහොමද අත්හරින්නේ? අත්හැරීම ක්‍රියාවක් නම් අත්හැරීම ක්‍රියාවක් නම් එතන අත්හැරීම සිදුවන්නේ නැත. අත්හැරීම ක්‍රියාවක් නම් එතන අත්හැරීම සිදුවන්නේ නැත. අතහැරීමත් අතහැරීම ක්‍රියාවක් නම් එතන අතහැරීම සිදුවන්නේ නැත. එතන කුමන හෝ තවත් අල්ලා ගැනීම ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා ඔබටම තේරුම් ගන්න පුළුවන්. අපි අල්ලා ගැනීම මාරු කරන්න කියලා නෙමේ මතක් කරන්නේ, අත්හරින්න. සියල්ල අත්හරින්න. නමුත් පුජ්‍යලයා තුළින් සිදුවෙන්නේ අත්හැරීම මාරු කරගන්න. ඒ කියන්නේ එක දෙයක් අත්හැරලා තව දෙයකට ඒක මාරු වෙනවා. ඒ කියන්නේ භෞතික ක්‍රමවේදය නේද? එක දෙයක් අත්හැරලා තව දෙයකට මාරු වෙනවා. තමන්ගේ තියෙන එක වාහනයක් විකුණනෝ, ඒකෙන් මුදලක් ගන්නෝ, ඒ මුදලෙන් ආයි තව වාහනයකට මාරු වෙනවා. භාණ්ඩයක් තියෙනවා, ඒක විකුණනෝ, ඒකෙන් මුදලක් ගන්නෝ, ඒ මුදලෙන් තව එකකට මාරු වෙනවා. ලෞකික ඒ ක්‍රියාවලියම අධ්‍යාත්මය තුළ සිද්ධ වෙන්නේ. එක දෙයක් අත්හරනවා, ඒ ගුණයෙන් තව ගුණයක් ලබා ගන්නවා, ඊට පස්සේ ඒ ගුණයෙන් තව ගුණයකට මාරු වෙනවා. ඒක තමයි ක්‍රියාවක අත්හැරීමේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේගේ අත්හැරීමේ ක්‍රමවේදය පටිසෝතගාමී ක්‍රමවේදයක්. පටිසෝතගාමී ක්‍රමවේදයක් කියලා කියන්නේ අර මනසේ ස්වභාව ලක්ෂණවලට සමස්තයට වඩා වෙනස් වූ ස්වභාවයක්. මානසික ලක්ෂණ නැහැ. මානසික ලක්ෂණ කිසිවක් මේ පටිසෝතගාමී ප්‍රතිපදාවේ නැහැ. බලන්න කුඩා දෙයකින් නිර්වාණ ධර්මයේ සාගන්න පාත්‍රය ඉහළට පාවීම නිසා. මනුෂ්‍යයෙකුගේ අවදිමත් මනසින් ඉන්න විට මේ මනුෂ්‍යයට වැටහෙන දේ හරි පුදුමයි. සමස්තයේ මනස හඳුනාගත්ත සමස්තයට ප්‍රතිවිරෝධ ක්‍රමවේදයක් අනුගමනය කළා. ඒ අනුගමනය කිරීම ක්‍රියාවෙන් තොරයි, චේතනාවෙන් තොරයි, සංකල්ප වලින් තොරයි, දෘෂ්ටි වලින් තොරයි. මං කියන දේ තේරෙනවද? මේ බුදුරජාණන් වහන්සේගේ ඒ අලුත්ම ප්‍රතිපදාව සමස්තයට ප්‍රතිවිරෝධයක්. කොටසකට නෙමෙයි, සමස්ත මානසික ස්වභාව ලක්ෂණයන්ටම ප්‍රතිවිරුද්ධ ගමනක්. ඒ නිසා තමයි පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ. සමස්තයට ප්‍රතිවිරෝධයක් දක්වන මේ ධර්මයේ තිබෙන්නේ තේරුම් ගන්න නොව තේරුම් අතහරින්න. ධාම තිබෙන්නේ තේරුම් ගන්න නොව තේරුම් අතහරින්න. අපි ලෝකේ හැමදාම ජීවිතේ කර දේ තමයි තේරුම් ගත්තා. දැන් මොකද කරන්නේ? තේරුම් අතහරිනවා. තේරෙන තැන මොකද තියෙන්නේ? වරදක්. තේරෙන තැන තියෙන්නේ වරදක්. නොතේරෙන තැන තියෙන්නේ හරිද? නොතේරෙන තැන තියෙන්නේ හරිද? තේරෙන තැන තියෙන්නේ වරදා. ඒක තේරෙන්නේ නැත්තම් තමයි හොඳ. කොච්චර නොතේරෙනවද කියනවා නම් නොතේරෙන බවවත් තේරෙන්නේ. මේවා ඔබේ අර ගෙදර සමාජයේ භාවිතා වෙන වචන මට්ටමින් තේරුම් ගන්න යන්න එපා. කියන්නේ පේමන්ට් වචනලින් නෙමෙයි තියෙන්නේ මේවා. මේවා දාර්ශනික වචන. ඒවයි අරුත් වෙනස්. ඔබ නොතේරෙනවයි කියන එක නෙමෙයි මේ කියන නොතේරෙන කම. ඒ නොවටහා ගත්ත කමනේ ඔය නොතේරෙනවා කියලා කියන්නේ. දෙයක් හරියට පැහැදිලි නොවූ කමනේ නේද? මේක ඉතාම පැහැදිලිව නොතේරෙන කම. ඊට මේව දිහා විශිෂ්ට ඥානයකින් බලන්න කැමති වෙච්ච කෙනෙකුට ඒක විශිෂ්ට ආකාරයෙන් තේරෙන්නේ. කොච්චර නොතේරෙනවද යනවා නම් නොතේරෙන කමවත් තේරෙන්නේ නැත. නොතේරෙන කමත් තේරෙන්නේ නැත්නම් මොනෝද යාට තේරෙන්නේ? යාද තේරෙනවා මේ ඉන්ද්‍රයන් තුළ මම මොනතරම් මායාවක මෙතෙක් කාලය පැටලීලා සිටියද? දැන් මං ඉන්ද්‍රයන් වලින් ගැලවුණු කෙනෙක්, කාලය ඉක්ම වූ කෙනෙක්, ලෝකය ඉක්ම වූ කෙනෙක්, නව ඇසක්, නව ඥානයක්, නව ලෝකයක්, නව ආලෝකයක්, නව දහමක් දර්ශනයක් ලබාගත් කෙනෙක් කියලා යාට සන්තෝෂයක් ඇති වෙනවා. ප්‍රතිපත්තියක් නැහැ. ප්‍රතිපත්ති තුල ඉන්න මිනිස්යාන්ට ලෝභ, ද්වේෂ, මෝහ, වෛර, ක්‍රෝධ, මාන, ඊර්ෂ්‍යා හරියට තියෙනවා. හොඳම වැඩිම බරපතල ප්‍රතිපත්ති තියෙන දේශපාලඥයන්ට අන්තිම දරුණු විශ්වාස කරන්න බැරි වචන තියෙන මේ ලෝකයේ සත්තු උද්‍යානයේ ඉච්ඡර සැරසතෙක් වාගන්න අමාරු. දේශපාලඥයෙක්ද ඉච්ඡර සැර නපුරු සතෙක් වාගන්න හරිම අමාරු මං හිතන්නේ නෑ. සිංහයෝ ඉච්ඡර එහෙම සැර නෑ, කොටිත් ඉච්ඡර සැර නෑ. ඇයි? දැඩි ප්‍රතිපත්ති තියෙනවා. කොර දැඩි ප්‍රතිපත්තියව මෘදු කරයිද, ශාන්ත කරයිද? නෑ, රළු කරනවා. දැන් ඔය දැඩි ප්‍රතිපත්ති තියෙන ආගමික කණ්ඩායම ඉන්නවා. ඊළඟට ඉන්න සත්තු జాතිය සත්තු ධානිත්වාන නෑ, දැඩි ප්‍රතිපත්ති තියෙන ආගමික පුජ්‍යයන්. ඔවුන් ළඟත් නෑ මෘදු භව නෑ, අනතිමානී භව නෑ. සතුන්ට වඩා සත්ව ගති තියෙනවා. බුදුරජාණන් වහන්සේ තා පැහැදිලිව කිව්ව මනුෂ්‍ය තිරිස, මනුෂ්‍ය යක්ෂ, මනුෂ්‍ය පෙරේත, මනුෂ්‍ය මනුෂ්‍ය, මනුෂ්‍ය දේව, මනුෂ්‍ය බ්‍රහ්ම කියන ඕක පෙන්නනවා. අනිකු සත්තු ළඟ තියෙන්නේ එක චරිත ස්වභාවයක්, ඒ සතාට ආවේනික. මුත් මිනිස්යෝ කියන මේ සත්ව වර්ගයාට එක එක චරිත ආරූඪ කර වෙනවා. එක එක චරිතවල මිනිස්යෝ ඉන්නවා. ඒ නිසා ලෝකයේ ඉන්න සියලු සත්තු හා සමානයි මිනිස් වර්ගයා. මිනිස් වර්ගයා තුළ තියෙන ලෝකයේ තියෙන ඉන්න සියලුම සත්වුන්ගේ ලක්ෂණ තියෙනවා. ගති ලක්ෂණ මේ ලෝකයේ ඉන්න මෝඩම සත්වයාද මිනිසා, මේ ලෝකයේ සිටින දියුණුම සත්වයාද මිනිසා. මෝඩකමට ගියාම මෝඩකමේ උපරිමය මිනිස් සත්වයා, බුද්ධිමය ඥානමය දර්ශනය පැත්තට ගියාම ඒ බුද්ධලයා ඒකට හේතුව වේගවත් අධිචිත්තයක්, අධිඥානයක්, දර්ශනයකින් හෙබි මේ සත්වයා තා ප්‍රබල වාහනයක් අරගෙන තියෙන්නේ මනුෂ්‍යාත්මයේ. මේ වාහනේ හරි වේගවත්. නිවන කරා ගමන් කරන්න පටන් ගත්තොත් නිවන කරාම ගිහිල්ලා යන්න නතර වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ඒක දුගතිය කරා හැරෙව්වොත් එහෙම යාට දුගතිය කරාත් වේගෙන් ගිහිලා නැතර වෙන්න පුළුවන්. තිරිසන් සතෙකුට වඩා වැඩි වේගෙන් යන්න පුළුවන්. ඇයි? උපාය උපක්‍රමශීලී ඥානණයකින් හෙබි වේගවත් බුද්ධියක් ඥානයක් මානව ක්‍රියාවලියක් තියෙන නිසා. දැන් මගේ පළියට තේරුම් ගන්න ඉන්න පිරිසකුත් ඉන්නවනේ මෙතන ඇවිල්ලා. දැන් හාමුදුරුවෝ කියන නිසා අපි තේරුම් ගන්න ඕන. සමහර පිරිසක් ඉන්නවා මේ හාමුදුරුවන්ගේ පළියට තේරුම් ගන්න ඇවිල්ලා නෙමෙයි. මම මේක කියලා නොදුන්නොත් ගහලා හරි අහගෙන මම මේක අවබෝධ කරගන්න ඕන කියලා. තේරුණානේ? ගහලා බැන්න වැඳලා හරි නේද? මේක තේරුම් කරගන්න ඕන කියලා. ඒ ගහනවායි කියන කතාව මතක් වෙනකොට මට හිම සිතිලා තියෙනවා. මේක අහනවා අහනවා තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැති වෙනකොට මගේ සිතටම දැන් මේ හොයලම විඩාබර වෙලා පීඩාවටපත් වෙලා මට හිතෙනවා කොල්ලක් ළඟින් තියාගෙන ගිහිල්ලා මට මේක තේරෙන විදිහට කියලා දෙන්න නැත්තම් මම මේ කොල්ලෙන් ගහනවා කියන වටරට සිතක් පහළ වුණා. එහෙනම් සිත පහළ වුණාට එහෙනම් බොළු අරන් ගිහිල්ලා ගහන්නේ නැහැ. නමුත් ඒ තරම් අවශ්‍යතාවය. හැමෝම විශේෂයෙන් අපිට දැන් ඔබට අවශ්‍ය නැත්නම් නිවන් දකින්න කිසිසේත්ම අපිට අවශ්‍ය නැත ඔබ නිවන් දක්වා. ඒ කියන්නේ ඔබට අවශ්‍ය නැත්නම් ධර්ම අවබෝධය කරගන්න අපිට අවශ්‍ය නැත කිසිසේත්ම ඔබට ධර්ම අවබෝධය කරවන්න. පැහැදිලිනේ? මේ ලෝකයේ මේ විශ්වයේ සතර මහා භූතයෝ ගැටෙන තැන හැම තැනම සත්වයෝ ජීවයෝ හට ගන්නවා. ජීවීන් හට ගන්නවා. ඒ ජීවීන් ප්‍රමාණය මෙපමණයි කියලා ගණන් හදන්න බෑ. මොනම විද්‍යාඥයෙකුටවත් කියන්න බෑ. හන්දම් බය වෙන්න එපා. අනාගතේ ලංකාවේ ඉන්න බැරි වුණොත් යන්න පුළුවන් අලුත් ලෝකයක් හොයාගෙන තියනවලු. ග්‍රහ ලෝකයක් පුතුහෙට සමාන එකක් නේද? ගැටලුවක් හටගත්තොත් එහෙම අදිසියෙන් ඔන්න යන්න පුළුවන්. හැබැයි මෙහි ඉන්න ආගමික නායකයෝ දේශපාලකයෝ එක ගියොත් ඒකත් විනාශ කරනවා. ඒකේ තියෙන ස්වභාවිකත්වය සම්පූර්ණ නැති කරලා අපි කියන විදිහට දකින්න ඕන කියලා ඒගොල්ලෝ හදනවා. එතකොට අපේ අර ඇත්ත ඒව බෑ බෑ බෑ දෙයියෝ කියපු විදියට බුදුහාමුදුරුවෝ කියපු විදියට මේ බ්‍රහ්මයා කිව්ව විදියට තමයි දකින්න ඕන. ඔයාලට ඕන විදියට දකින්න තාන ස්වභාවික දර්ශනේ වහර දැම්මා. ඒකනේ වෙලා තියෙන්නේ. පුජ්‍යල මතවාදයේ දර්ශනයනුත් ගැලවෙන්න ඕන එකේ. ඒ පුජ්‍යල මතවාදයේ දර්ශනයත් ඒකත් එහෙම දැඩි කරලා අපි කිව්ව විදියටත් දකින්න ඕන. ඉතින් ස්වභාවික දර්ශනය සත්‍ය දර්ශනය මතු කරගන්න අපහසුතාවයකටපත් වෙනවා. ඉතින් හැම දෙයකින්ම මා විශ්වාස කරන්නේ ස්වභාවික දර්ශනය මතු කරගන්නයි උපකාර කළේ. නමුත් ඉතින් අන්ධයට යමක් දුන්නහම ඒක භාවිතා කරන විදිය විනාශයට නෙනේ. අපි ඒක උපමාවක් කියන්නේ වඳුරාට දැලිපිහිය දුන්නා වාගේ කියලා. නේ? එයා එකෙන් හැමතැනම කපා ගන්නවා. ඈ වඳුරට කණ්ණාඩිය දුන්නා වාගේ කියනවා. ඒ නිසා මේ ධර්ම උතුම් ධර්ම ඒක උතුම් වුණත් නැත්නම් අපි උතුම් කියලා එකට කියන්න ඕන. මොකද හේතුව නැත්නම් මිනිස්සුගේ සිත් පීඩා හට ගන්නවනේ. සමහර කරුණු තියෙන උතුම් නැහැ. සමහර කරුණු වලට අපිට යම් එකඟ වීමක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපි මේ දේවල් වලට උතුම් කියලා කියමු. ඒ උතුම් ධර්ම හරියට තේරුම් කරගන්න ඕන. කිසිම වචනයක් උතුම් නැහැ. ඒක තේරුම් ගන්න දෙන්න දෙආකාරයක් නම් ඒ වචනය තුල උතුම් බවක් නැහැ. තේරුම් ගන්න කෙනා තුළ තමයි උතුම් බව තියෙන්නේ. එතකොට හොඳ විදියට තේරුම් ගත්තොත් ඕනම දහමක් එයා උතුම් වෙනවා. ඕනම දෙයක් නරක විදියට තේරුම් ගත්තොත් ඒක උතුම් වන්නේ නැහැ. දැන් කුමක්ද අපි කරන්න ඕන? යථා භූතම් පජානාති. මේ යථාර්ථය, මේ යථා තත්වය සමස්තය තේරුම් කරගන්න ඕන. ඔබ තුලම තවදුරටත් ඔබ තෙරපෙමින් සිටීමෙන් ඇති ප්‍රතිඵලයක් නැත. ඔබ වහාම ඔබේ සමස්ත අනුසෝතගාමී ප්‍රතිපදාවෙන් පටිසෝතගාමී ප්‍රතිපදාව, ඒ කියන්නේ පහළට ගලා යන ස්වභාවය තමයි මානව ලක්ෂණෙහි පවතින සියලුම මානසික ස්වභාව ලක්ෂණයන් ගැනෙන්නේ පහළට ගලාගෙන යන ස්වභාවය හැටියට. ඒ කියන්නේ මානවයාගේ උප්පත්ති ස්වභාව ලක්ෂණය. ඊට වඩා ප්‍රතිවිරුද්ධ ගමන, වෙනස් වූ ගමන, ඒ කියන්නේ ක්‍රියාවත් හැරලා, දිසාවන්වත් හැරලා, වේදනාවත් හැරලා, සංඥාත් හැරලා, සංස්කාරත් හැරලා, කුජලත්වයත් හැරලා, ජාති වර්ග කුල ආගම්මත් හැරලා, අතහැරීමත් අත්හැරලා යන අපූර්ව ගමන. අතහැරීමත් අත්හැරියාම එයා කුමක්ද අල්ලගෙන යන්නේ? නිරෝධය, විමුක්තිය, ශාන්ත බව, නිදහස, මෘදු බව, අනතිමානී බව තමයි මේ ඔහු අල්ලගන්නේ. බුදු කෙනෙක් අල්ලගන්නේ ධර්මය. බුදු කෙනෙක් ගුරුවරයා කරගන්නේ ධර්මය. ඒ නිසා ඔබත් ගුරු කරගන්න ධර්මය. අවබෝධ කරගන්න සැනසීමට, එහෙම නැත්නම් ධර්මයට හැඩයක් නැත. ධර්මයේ තිබෙන තැනක් නැත. ධර්මයට හැඩයක් නැත, ධර්මයේ තිබෙන තැනක් නැත. ධර්මය ලබන්නෙකු හෝ ධර්මයට ගමන් කරන්නෙකු නැත. පැමිණෙන්නෙකු නැත, පිට වෙන්නෙකු නැත. ධර්ම අවබෝධ කරගන්නෙකුද නැත. ධර්මයේ කියා දෙයක් නැත. ඒක තමයි දහම. ධර්මයේ කියා දෙයක් නැත. ඒක තමයි දහම. ඔබට ඒක හොඳට තේරුණා නම් ධර්මයේ කියා දෙයක් නැත, ඒක තමයි දහම. හැම කෙනෙක්ම මාළුකාරයෙක් වගේ, මාළුකාරය නෙමෙයි, මාළු අල්ලන මිනිස්සෙක් වගේ. මාළු අල්ලන මිනිස්සෙක් බිලි පිත්තක් හෝ දැලක් නේ තියාගෙන ඉන්නේ නේ. බිලි පිත්තක් තියාගෙන යා මොකද කරන්නේ? යම දාලා බලාගෙන ඉන්නවා. කියන්නේ මාළුවෙක් අල්ලන්න. නිතරම මේ පුතජන සත්වයාත් යමක් අල්ල ගන්න තමයි බලාගෙන ඉන්නේ. යම් චේතනාවක් දානවා, සංකල්පයක් දානවා, දෘෂ්ටියක් දානවා, දෘෂ්ටිය දාලා දෘෂ්ටියෙන් ඒක අල්ල ගන්න බලනවා. ඒකනේ අර මම මේ විදියට බැලුවා මේක තේරෙන්නේ නැත්නම් මම මේක මේ විදියට බලමු කියලා අපි අර හැඩගෙහෙන්නේ. මාළුකාරයත් එහෙම තමයි. එතන දාගෙන ඉඳලා එයාට ඒක අහුවෙන්නේ නැතිවම ආයෙ ආ වෙන තැනකට ඒක විසි කරනවා. ආයෙ එතනින් හරි මාළුවෙක් අහුවේද කියලා බලන්න. යමක් අහු වෙනකොට සතුටුයි. ඒ විනෝදෙට මාළු අල්ලන අය කියන්නේ ඒගොල්ලෝ සමහරවිට මාළු කන්න නෙමෙයි අල්ලන්නේ අර සතුටට විනෝදෙට. ආයෙලා ආයි දානවා. ඉතින් හැම කෙනෙක්ම බිලිපිති කාර්යයක් නම් ඒක නිදහස් වෙන්නේ. නිදහස් වෙලා ඔබ කොතෙන්ට දෙන්න ඕන මම හරියටම කියන්නම් තන දැන් එන්න ඔබ එතෙන්ට හරියටම ඔබ එන්න ඕන තැනක් ස්ථානයක් නැති තැනට තන ස්ථානය නැති තැනට ඔබ පිවිසෙන්න ඕන. එතෙන්ට පැමිණෙන්න ඔබ ළඟ සුදුසුකම් තියෙන්න ඕන. සුදුසුකම් සම්පූර්ණ කරගන්න. තැනක් ස්ථානයක් නැති තැනට ගොඩ වෙන්න ඔබට සුදුසුකම් තියෙනවා. පුජ්‍යලේක් හොයාගනීද මේක කවදාවත්? පුජ්‍යලේක්කට කවදාවත් හොයාගන්න බෑ මේක. තැනක් ස්ථානයක් නැති තැන. පුජ්‍යලේක්කට මේ තැන පිහිටන්න බෑ. එහෙමනම් ඔබ පුජ්‍යලත්වයේ කෝට් එක ගලවන්නම සිද්ධ වෙනවා. පුජ්‍යලත්වයේ කෝට් එක ගලවලා අයින් කරන්න සිද්ධ වෙනවා. මමත්වයේ කෝට් එක ගලවන්නම සිද්ධ වෙනවා. මෙතෙන්ට එන්න. මමත්වයෙන් එන්න පුළුවන් කම නෑ. මම දකින දෙයක් නෙමෙයි, මට වැටහෙන දෙයක් නෙමෙයි, මම බලන දෙයක් නෙමෙයි, මගේ ක්‍රියාවලිය නෙමෙයි, මම අවබෝධ කරගන්න දෙයක් නෙමෙයි, සංකල්පයක් නෙමෙයි, වචනයක් නෙමෙයි, දෘෂ්ටියක් නෙමෙයි. සබ්බ සංඛාර සමතෝ කියපු වචනේ මොනතරම් ගම්භීර වචනයක්ද? සියලු සංස්කාරකයන්ගේ සංසිඳීම විතර තියෙන්නේ නේ. සියලුම චේතන සංස්කාරවල සිතුවිලිවල සංස්කාරවල සංසිඳීම විතර තියෙන්නේ. ක්‍රියාවලියක් නෙමෙයි. පාදානය නොවේ. දෙන්න පැමිණිහාම ඒක සාන්තයි. ඒතං සාන්තං. ඒක ප්‍රණීතයි. ප්‍රණීතං. හේතුව සියලු සංස්කාරකයන්ගේ සංසිඳීමේ හිතියන. මේ ධර්මයේ කියද්දිම යථාභූතං පජානාති කළා එදා ඉන්න ශ්‍රාවකයවලම දකිනවා. එතර සතර සතිපට්ඨාන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඔක්කොම ක්‍රියාත්මක වෙනවා ක්ෂණිකව. ඒක ප්‍රඥාව තියෙන අයට, ප්‍රඥාව මදි අයට වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමවේදය තමයි මේ භාවනා කරමින් බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා රවුමක් දාලා පාරමිතා පුරලා මතු බුදු වෙන බුදුහාමුදුරගේ කාලෙක ඇවිල්ලා සුමනා සුජාතා පත්මා යසෝදරා වගේ කෙනෙක් වෙලා ඊට පස්සේ බණ අහලා නේද ඒ ක්‍රමවේදෙකුත් තියෙන ඉතින් ඒක යන්න අයිට කැමති අයට ඒ වඩාගෙන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ වඩාගෙන යන්න සාදු මට මොකෝ නේද ඔව් මේ ලෝකේ ඉන්න ඔක්කොම සත්ව නිවන් දකින්න බෑනේ ඒ නිසා එහෙම නිවන් දකින්න ඕනේ කියලා එකකුත් නැහැ තමන්ට ගැටලුවක් තියෙනවා නම් එතනින් තමන් නිදහස් වීම පමණයි කරන්න ඕන මට උමනාවක් නැහැ කිසි කෙනෙක් නිවන් දක්වන්න බුදුරජාණන් වහන්සේට උමනාවකුත් නැහැ කිසි කෙනෙක් නිවන් දක්වන්න නිවන් දකින්න උමනා කෙනෙකුටයි බුදුහාමුදුරුවෝ බණ කිව්වේ දැන් පස්වග මහණෝ නිවන් හොය හොයා හිටපු පිටසක් නෙමේද බුදුහාමුදුරුවෝ එතෙන්ට වැඩියා අඟුලිමාල නිවනක් හොය හොයා දුවපු මිනිස්සෙක් නෙමේද එයාට බණ කිව්වා උපතිස්ස කෝලිත නිවනක් හොය හොයා ගියපු අය නෙමේද නේ ඒගොල්ලෝ ධර්මයේ කිව්වා පටාචාර නිවනක් හොයාගෙන දුවපු කෙනෙක් නෙමේද ඔයාලට නිවනක් කිව්වා නිවනක් හොයන අයට නිවනක් දුන්න මිස එහෙම නැතුව නෙමේ බුදුහාමුදුරු වැඩ ඉන්නවයි කියලා කිව්වහම අනේ පිළිසුතුමානු දුර බැහැර ඉඳලා ඉලිවෙනකන් ඉන්න බැරුව පන්දම පත්තු කරන් ආවා කියනවා. එතන නිවනක් හොයපු කෙනෙක්. ශ්‍රද්ධාවයි. හොයන කෙනාට දෙන දහමක් මිසක් එහෙම නැතුව එළවල දෙන දහමක් නෙමෙයි. ඔබ නැගී හිටින්නේ කොයි තරමටද? ඒ තරමට අපි ආලෝකයේ සහ අත්වැල සපයන. හෙලටම ගමන් කරා. ඇදලෙන්නේ මේ වචන ටික ඔබට ඕරුවක් සැනසීම සොයාගෙන යන්න මේ වචන ටික ඔබට යානාවක් ගුවන් යානයක් වගේ සැනසීම සොයාගෙන යන්න මේ වචන ටික ඔබට වාහනයක් රථයක් කායක නේද ඔබට සැනසීම සොයාගෙන යන්න මේ වචන ටික එහෙම දෙයක් වචනවල තියෙන්නේ ගමන් පහසුව දේශනාව තුල තියෙන ගමන් පහසුව ඒ පහසුව නිරන්තරයෙන්ම ලැබමින් ඒ වචන වලින් ඔබට පුළුවන් ඔබ කැමති ගැටලු නැති ප්‍රශ්න නැති වේදනා නැති වැඩි දුක් පීඩා නැති ඒ අපූර්ව මානසික සහනය කරා පාත්‍ර වෙන්න ළඟා වෙන්න ඔබට හැකියාව තියෙනවා අපි කිසිවක් කිසිම දෘෂ්ටියක් කිසිම සංකල්පයක් කවදාවත් කෙනෙකුට දීලත් නැහැ දෙන්නෙත් නැහැ හැමදාම කොස්සක් අතේ තියාගෙන දූවිලි වලින් කුණු වලින් පිරලා එන කට්ටිය පිහිදාව යවන මේකත් අර සර්විස් සෙන්ටර් එකක් කියලා කිව්වට කමක් නෑ නේද මයින්ඩ් එක නේද තමන්ගේ සිත ඕ සර්විස් කරන තැනක් ක්ලීන් කරන තැන පිරිසුදු කරන තැන වාහනයක් නම් 5000ක් දෙවුව සර්විස් සෙන්ටර් එකට ආයි දානවා. මේගොල්ලෝ සතියක් විතර දුවලා ආයි එනවා. තමන් මේ විෂය ඉගෙන ගත්තාම අවබෝධ කරගත්තාම තමන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ මනසත් ක්ලේම් කරගෙන අනිත් අයගේත් මනස ක්ලේම් කරගෙන තමන්ට සර්විස් සෙන්ටර් එකක් ඕනනම් ආරම්භ කරගන්න පුළුවන්. විෂය ඉගෙන ගන්නවා, විෂය තේරුම් කර ගන්නවා, ඒ වගේම ඒවට සහයෝගය දක්වන්නත් පුළුවන්කම තියෙනවා. බැරි නම් ඔබට බැරි ඒ ධර්මය අවබෝධ කරගන්න කුමන හෝ ආශ්‍රවයක, කුමන හෝ මුලාවක, කුමන හෝ අඩුකමක ඔබ පෙළෙනවා. වීරය මදිකම, එහෙම නැත්නම් අර විචිකිච්ඡා සහගත බව, පංච උපාදානස්කන්ධේ පවතින ඒ ධර්මතාවල, එහෙම නැත්නම් නීවරණ ධර්මතාවල ඔබ රැඳී ඉන්නවාමයි. ඒ නිසා තමයි ඔබ එතන රැඳෙන්නේ. ඒ කියන්නේ මාර බන්ධණයට තාම හසු වෙලා ගැලව ගන්න බැරි වෙලා, ගැලවෙන්න බැරි වෙලා තියෙනවා. නේද? දැලක පැටලිච්ච සතෙක් එක ගැලවෙන්න උත්සාහ කරද්දී එයා ටිකක් ගලව ගන්නවා. කොහොම ගලවගෙන ගලවගෙන ගලවගෙන හැබැයි එක කකුලක් විතර පැටලවිලා. එයා ටිකක් ගලව ගත්තට එයා තාම ගැලවිච්ච කෙනෙක්ද? නෑ. ටිකක් ගලවගෙන තියෙනවා, ඒත් ගැලවිච්ච කෙනෙක් නෑ. එක කකුලක් හරි පැටලිලා. ඒ වගේ ඔබ ටිකක් ගලවගෙන ඇති. ඒ වුණත් එකක් හරි පැටලිලා තියෙනවා නම් ඔබ තාමත් එතනම තමයි. එගෙන නිදහස් වුණාම තමයි ඔබට පණලා දුවන්න පුළුවන්. මමත්වයෙන්මයි පැටලෙන්නේ, මමත්වයෙන්මයි බාධා. ඉක්මොය විය යුත්තේ මමත්වයයි. ඒ නිසා මම කවුදයි බලන්න. මම කියන්නේ කවුද? ඔබෙන් සෑම විටම ඔබ විමසන්න මම කියන්නේ කවුද? මම කියන්නේ කාටද කියලා. පිළිතුරක් හම්බ වුණාම ඒ පිළිතුර අටුවෙන් තියෙන තාපිත තුරක් වාර. අටුවෙන් තියෙනවා, අටුව කිව්වහම දන්නේ නැහැ ගොඩක් අය. එහෙම නැත්නම් ඒ පිළිතුර පුටුවෙන් තියලා හරි තව පිළිතුරක් වාර. මම කියන්නේ කවුද? එනව නේද පිළිතුරක් හැමෝටම? ඒ පිළිතුර පැත්තකින් තියන්න. ආයි පිළිතුරක් හොයන්න. නැවත පිළිතුර අවසන්. මොකද උත්තරේ? උත්තරේ වචනයක් නොවේ, අවබෝධයක් විය යුතුයි, ප්‍රත්‍යක්ෂතාවයක් විය යුතුයි. වචනයක් දැනුමක් නොවේ, ප්‍රත්‍යක්ෂතාවයක් විය යුතුයි පිළිතුර. මම කියන්නේ කවුද කියලා ප්‍රත්‍යක්ෂ විය යුතුයි. සමහර අයට හිතෙනවා ආපු නිසා, දැනගත්ත නිසා, විවිධ හේතු නිසා කියනවා මමෙක් නෑ කියනවා, පුජ්‍යලයක් නෑ කියනවා, සතෙක් නෑ කියනවා, මෙතන මමෙක් නෑ කියනවා, උපතක් නෑ කියනවා, උපතක් තියනවා කියනවා. ඔක්කොම ප්‍රත්‍යක්ෂ කාරණා නෙමෙයිනේ, සංකල්ප. මම කියන්නේ කවුද කියලා තමයි ප්‍රත්‍යක්ෂ කරගත යුතු. ඔබට ඔබව ප්‍රත්‍යක්ෂ වන්නේ කෙසේද? දැන් මට මාව ප්‍රත්‍යක්ෂ වෙනවා. මම කියන්නේ කවුද? මම කියන්නේ ස්ත්‍රියක් පුරුෂයෙක් නොවේ. මම කියන්නේ දෙවියෙක් බ්‍රහ්මයෙක් යක්ෂයෙක් ප්‍රේතයෙක් පුජ්‍යලයෙක් නොවේ. මම කියන්නේ දුක් විඳින කෙනෙක් හෝ සැප විඳින කෙනෙක් නොවේ. මට භාෂාවක් නැත, මට ආගමක් නැත. මම කියා කෙනෙක් ඇත කියා හෝ නැත කියා මා අරගෙන නැත. මගේ ස්වභාවයක් නැත, එයයි මගේ ස්වභාවය. මගේ ලක්ෂණයක් නැත, එයයි මාගේ ලක්ෂණය. මට වචන නැත, නැත, එයයි මාගේ වචනය. මට දහමක් නැත, එයයි මාගේ දහම. මා සිටිනා තැනක් නැත, එයයි මා සිටිනා තැන. මා දානෙ වළඳන, ඇවිදින, සිටින, වැඩ ඉන්න, කතා කරන කෙනෙක් නොවේ. ඉතින් ලෝකෙ පිළිගන්නේද මේවා? ඔබේ ඥානයට, ඔබේ ගුණයට තා කොතෙක් දුර යන්නට සිදුවේද? එනිසා මේ දහම් කරුණ ගැඹුරු නුවණින් අත්දකින්න මහන්සි වෙන්න. ඒක වරදක් වෙන්නේ නැහැ. ඒක වරදක් වෙන්නේ නැහැ. හැමදේම වරදක් කරගත්තොත් එහෙම මුකුත් කරන්න බැරි වෙනවනේ. ඇලෙන්න දහමට, දහමට ඇලීම ඇලීමක් බවට පත් වෙන්නේ නැහැ. කොස්ස කියන දේ ගන්න ඕනනේ පිරිසුදු කරන්න. නමුත් කොස්ස හේතුවක් වෙන්නේ නැහනේ අපිරිසුදුකමට. නැත්තම් කොස්ස කියන්නේත් යම්කිසි භාණ්ඩයක්නේ. තේරුණාද? කොස්ස කියන්නේ යම්කිසි භාණ්ඩයක්. අර කුණු කැබිලි වගේම කොහොම පොල් ගෞටේකින් හදලා ගත්ත එකක් හරි ප්ලාස්ටික් කොහොම හරි හදලා ගත්ත කොස්ස. කොස්ස කියන්නේත් භාණ්ඩයක්. අර අපිරිසුදු ද්‍රව්‍ය වගේම ද්‍රව්‍යයක් තමයි. නමුත් කොස්ස අපිරිසුදුකමට හේතු වෙන්නේ නෑ, ඒක පිරිසුදුකමට හේතු වෙනවා. ඒ නිසා ඇලෙන්න දහමට, දහම ගන්න කොස්සක් කැඩේට, වාහනයක් කැඩේට. දැන් නිවන් දකින්න ධර්මයේ වාහනයක් කරගත්තට වාහනේ සංස්කාරයක් නේ හාමුදුරනේ කියයි. නෑ, ඒ සංස්කාරක වාහනෙන් අපි ගමන් කරනවා ඒ අදාළ ස්ථානයට යන්න. එවිට ඒක අපිරිසුදු භාවයේ පිණිස පවතින එකක් නෙමෙයි. දැන් ධර්මයත් එහෙම උණු සංස්කාරයක් කියලා අතහැරලා දායි. අන්න ඒව වැරදි අවබෝධ. ඉතින් මේකට පැතුරුණු පුළුල් බුද්ධියක් අවශ්‍යයි. ශිෂ්ඨ ඥානයක් අවශ්‍යයි. මේක පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ ඥායන් ධම්මෝ දුප්පඤ්ඤස්. විශිෂ්ටයන් විසින් තේරුම් කරගන්න ආයුධයක්. පරණ වෙවි ඉන්නේ විශිෂ්ටයෝ නොවේ. විශිෂ්ටයන් මේක ඉක්මනින් අවබෝධ කරව ආවර කර. ඒ අයට මෙලව ප්‍රීතිමත් කරගන්න ගොඩාක් උදව්වක් වෙනවා. ඒ වගේම සසර සැහැල්ලු කරගන්න ගොඩාක් උදව්වක් වෙනවා.